ලංකාවේ සියලුම පළාත් සභා සියලුම ප්‍රාදේශ සභා නගර සභා මහනගර සභා පක්ෂයේ නායකත්වයෙන් යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය කිරීම සඳහා අපි කැප වෙනවා. ඒකට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නායකත්වයේ සපේනවා. අපි පොට්ටුවේ අපේ මිත්‍රයන්ට අපි කියන්න කැමැති, අපේ හිතමු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියන්න කැමැති, පක්ෂයේ බෙදන්න නැතුව, පක්ෂයේ කඩන්න නැතුව පක්ෂය ශක්තිමත් කරලා පක්ෂේ තනි ආණ්ඩුවක් හදන්න ඕන නම්, පක්ෂයට වුමනාවක් තියෙනවා නම් UNP නැති රජයක් හදාගන්න. එහෙනම් මේ පක්ෂය ශක්තිමත් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියන ආරාධනය මේ නව වසර වෙනුවෙන් ප්‍රකාශ කරමින් ඔවුන්ට අපේ සහෝදරත්වයේ දෑත දිගු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.